මන්ට එයාව යාළුවෙක් වගේ සහෝදරියක් වගේ දකින්න පුළුවන් නම් ඒ රාදේ මැඩලන්න පුළුවන් නම් අවශ්‍යතාවයට පමණක් ස්පර්ශ කරනවා නම් එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඒ මානසිකත්වය තුළ ගර්පුතු මේස තියෙන්නේ ඒ වගේ මානසිකත්වය හදන්න පුළුවන් නම් 150ට වඩා පිළිලා තනි වෙනකොට ළඟ ඉන්නකොට නිකම්ම හැංගින් ඇවිස්සෙනවා නම් පුතා පානමේ 150ට වඩා අඩුයි. එයාට තරහා වෙනකොට ඉනා වෙන්න පුළුවන් නම් පිටට තට්ටුවක් දාලා වීලුවක් කරන්න පුළුවන් නම් පාරමී 150ට වඩා පිළිලා. එයාට තරහා යනකොට අපිට දික්කසාද කෙරෙන්න හිතෙනවා නම් දාලා යන්න හිතෙනවා නම් වැඩපොළෙන් ගෙදරට යන්න නැතුව කතා කරන්න නැතුව ෆෝන් එක අහස කරන්න නැතුව ඉන්න හිතෙනවා නම් පුතා පාරමී 150ට වඩා අඩුයි. චෙක් කරන ක්‍රමවේදය. උයන කෑම බල්ලටවත් කන්න බෑ. ඒ කෑම කාලා ප්‍රශංසා කරන්න පුළුවන් නම් දාන පාරමිතාව 150ට වඩා පිළිලා. බත් පිඟානේ මූණට එකක් දෙන්න හිතෙනවා නම් දත් කැඩෙන්න ගන්න හිතෙනවා නම් ඒ කියන්නේ පාරමී 150ට වඩා අඩුයි. දාන පාරමිතාව. ඉසෙල්ලා කීව කන්ති පාරමිතාව. එයා කොච්චර අසම්මර වුණත් අනාචාරය ඇසිරුණත් අතටම අහුණත් ඒක සාමාන්‍ය දෙයක් විදිහට දකින්න පුළුවන් නම් ඒ එක වචනයකින්වත් ඉතර ඉදවන්න නැතුව ඉන්න පුළුවන් නම් එයාගේ හිත කවදාවත් ඉඳන් නැති විදියට අඩුවක් නැති විදියට අපේ යුතුයකම් හරියට කරන්න පුළුවන් නම් සීල පාරමිතාව 150ට වඩා පිළිලා. එයාගේ එක අඩුව දැකලා ඒක දුර්වලකම දැකලා ජීවිත කාලෙම දොස් කියනවනම් පන්න පලි ගන්නවනම් හැමතරේම නයා වගේ පෙනේ පුප්පනවනම් ඒක හිතේ තියාගෙන නිතර නිතර ඉදවනවනම් සීල පාරමිතාව 150ට වඩා අඩුයි. මේ විදියට පුතා ගෙදර ගිහිල්ලා උදේ ඉඳලා අවත් වෙනකම් හොඳටම ඇති. පැය 12ක් හොඳටම ඇති. චෙක් කරලා බලන්න පුතාගේ පාරමී 10න් මේ මොනවද මේ වැඩිපුර පිළිලා තින්නේ කියලා. 10ම 150ට වඩා අඩු නම් හොඳම දේ තමයි අභිනික්ෂමණය කරන එක. දාලෙන්ද කියලා මං කිව්වේ නෑ අලුත් වචනයක් කිව්වේ. ඩික්ෂනරියෙන් බලන්න ඒකේ මොකද්ද තේරුම කියලා. අභිනික්ෂමණය කරනවා කියලා කියන්නේ ඒකට. සියලු බැඳීම් වලින් නිදහස් වෙනවා කියලා කියන්නේ. කන්තකත්වයේ කම්බෙලා තිනවා. ඒක තමයි ලේලන් සීටිවි බස් එක කියලා කියන්නේ. ඒ කන්ත කසයාගේ උඩ නැගලා පුතා ඉගිලිලා එන්න බුදුහාමුදුරුවෝ සරණ යන්න. ඒතුව පාරමී 150ට වඩා හඩු නම් යට ගෙදර ඉඳලා වඩන්න බෑ. එයට වැරදෙනවා. වැරදෙන ප්‍රතිසතේ වැඩිම අද්දකින්ම කියන්නේ සංසාරේ අපිට අද්දකින් ලැබිලා තියෙනවා. යට බෑ. හැබැයි පාරමී 150ට වඩා පිළිල නම් යාට මානකම අවශ්‍ය නැහැ. යාට මාන වෙන්න කියලා කියන්නේ නැහැ අපි. ඇයි? ඒ දක්ෂයාට පුළුවන් ගෙදර ඉඳලා වඩන්න. ඒ කට්ටියටත් දෙන්න පුළුවන් ඒ ධර්මයේ. එයා දක්ෂයි. අමමෝතෙම ඒ අයට අනුකම්පාව දෙන්න පුළුවන් නම් මොන දුර්වලකම තිබුණත් මොන අතපසුවීම තිබුණත් මොන වගේ මේ අඩුපාඩු තිබුණත් ඒ හැමමෝතෙම අනේ මේ කට්ටිය හරි දුර්වලයි පවුනේ කියලා ඒක අපි කරනවා. මේක කරලා නැහැ. මේක වැරදිලා. ඒකට දොස් කියන අපි ඒක කරලා දානවා. මේක අතපසු වෙලා ඒක ඔයලා බලලා අපි ඒක කරලා දානවා. මේ විදිහට කරන්න පුළුවන් නම් යාගේ ගොඩාකේ මෛත්‍රියම පිරිලා පාරමිතාව. ඒ අඩුපාඩු දකින හැමමෝතෙම කලකිරෙනවා නම් එපා වෙනවා නම් ඒ කට්ටියත් එක්ක ඉන්න බෑ කියලා හිතනවා නම් යටේ මා කරුණාව මෛත්‍රිය තාම පිළිලා නැහැ. මේ විදිහට අපේ දසපාරමිතාවම අපි චෙක් කරලා බලන්න ඕනේ. උපේක්ඛා පාරමිතාව කොහොමද බලන්නේ? මොනම දේ gedara වුණත් මොනම දේ අපට සිද්ධ වුණත් ඒකකටවත් බලාපොරොත්තු නැහැ. මේම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු නැහැ. මේම නොවෙන්න ඕනේ කියලා බලාපොරොත්තුත් නැහැ. ඇයි? වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු තියනවා කියන එකත් නොවෙන්න ඕනේ කියලා බලාපොරොත්තු තියෙන එකත් දෙකම එකයි. මම ඇසුරු කරන අය මේ විදිහට ඉන්න ඕනේ. මේ විදිහට ඉන්න බෑ. දෙකම ප්‍රශ්න දෙකක්. කොහොම හිටියත් ඒකට මම හැඩගැහෙනවා. බලාපොරොත්තු නැතුව, ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, පීටන්නේ නැතුව, වෑයම් කරන්නේ නැතුව ඒ හින්න පුළුවන් නම් 150ට වඩා උපේක්ඛා පාරමිතාව පිරිලා. පොඩ්ඩක් එමෙන් වෙනස් වෙනකොට අපිට මලපයින්නවා. ඇයි මේ විදිහට කරන්නේ? මේ විදිහට ඉන්න ඕනේ. මේකනේ හරි. ඇයි මේ හරි විදිහට ඉන්නේ නැතුව මේම කරන්නේ? එහෙම ගැටෙනවායි කියලා කියන්නේ එයා වෑයම් කරනවා, පීටනවා, බලාපොරොත්තු වෙනවා. උපේක්ඛා පාරමිතාව 150ට වඩා අඩුයි. එයාට gedara ඉඳලා වඩන්න බෑ. ඔබට කල්පනා කරලා බලලා තමන්ගේ පාරමිතාව කොච්චර කොච්චර පිළිලා තියෙනවද, කොච්චර අඩුපාඩු තියෙනවද, දුර්වලකම් තියෙනවද? ඒවා විමසලා බලලා තීරණයකට එන්න. පුතා වෙනුවෙන් කැම්පස් අධ්‍යාපනය අත්හැරියා නේද? පුතා වෙනුවෙන් මුළු ජීවිතේම කැප කළා නේද? පුතා වෙනුවෙන් උදේ පාන්දර නැගිටලා කෑම ගුවා නේද? පුතා වෙනුවෙන් සබන් දාලා රිදී හොයදුවා නේද? පුතා වෙනුවෙන් නිවාඩු වෙනකම් බලාගෙන ඉන්නවා නේද? පුතා වෙනුවෙන්, පුතාගේ මානකම වෙනුවෙන් ඒ කැපවීම කරන්න කියන්න පුතා. ඒක කරන්න පුළුවන් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. මං වෙනුවෙන් මෙච්චර කැප වුණා. මගේ රාත්බෝධිය වෙනුවෙන් මාව අත්තරිනවා කියන එකත් කැප කරන්න කියලා අල බලන්න. මෙච්චර අත්තරින්න පුළුවන් කෙනාට මගේ බැඳීමත් අත්තරින්න කියලා බලන්න. ඒක අත්තරින්න පුළුවන් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක්. අලුත් ඉසහාකාවක් එයා. හැබැයි එහෙම කරන්න බැරි නම් මගේ මාත්‍යා එහෙම අතරින්න බෑ. මට එයාගේ අසුර ජීවිත කාලේ මට අවශ්‍යයි. එහෙම මාන වෙලා මාව අතර කරන්න එපා, තනි කරන්න එපා, මට තනියෙන් ජීවත් වෙන්න බෑ කියලා කියනවා. එයා හරි දුර්වල බෝධිසත්වෙක්. එයා පතන පාරමිතාව තුළ දෝෂයක් තියෙනවා. හැමදේම අත්තරින්න පුළුවන් නම් ඇයි ඒ ආදරය අත්තරින්න බැරි? හැමදේම අත්තරින්න පුළුවන් නම් ඇයි ඒ බැඳීම අත්තරින්න බැරි? අධ්‍යාපනය, ගෙවල් දොරවල්, අම්මා තාත්තා ඔක්කොම අත්තරින්න පුළුවන් නම් ඇයි සාම් පුරුෂය අත්තරින්න බැරි? ඒ කෝණෙන් එයා දකිනවා නම් පුතාට කලින් එයා නිවන් දකිනවා. එහෙම එයාට කරන්න බැරි නම් එයාට කලින් පුතා නිවන් දකින්න. ප්‍රඥා පාරමිතාව පිළිලද නැද්ද? ඒක බලන්නේ කොහොමද ගෙදර ඉඳලා? කියන කිසිම දෙයකට එකඟ වෙන්නේ නැහැ. කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. හරිද වැරදිද කියලා හොයලා බලලා ඒක හරිනම් විතරක් පිළිගන්නවා. ඒක නිවැරදි නම් විතරක් එකඟ වෙනවා. එහෙම නැතුව කියන හැම දෙයක්ම ආන්නේ නැහැ. කොට්ට මන්තරය කියලා එකක් තියෙනවා. ඒක අහලා තියෙනවද පුතා? පුතා කොට්ටෙට ඔළුව තියලා නිදානිනකොට ඉස්සරහා කොට්ටේ යා ඔළුව තියලා මන්තරයක් ජප කරනවා පුතා. ඕම් ග්‍රීන් ග්‍රීන් කට්ටු කට්ටු ඕම් මේවර මේවර කට්ටු කට්ටු කියලා එකක් ජප කරනවා. පුතා උදේ පාන්දර පොල් අරගෙන අම්මා තාත්තට ගානවා. අම්මා තාත්තා කල්පනා කරනවා උදේ අවත හොඳට කතා කරලා නිින්දට ගිය කොල්ලා මේ උදේ නැගිටලා ආරුඩ වුණියයි. රෑ මතුරුලා පුතා. රෑ මතුරුලා එළිය වැටෙනකම් ඒ පූජාව තියලා එකක්. උදේ නැගිට්ටාම තම ආරුඩ වෙලා ඉන්නේ. දැක්කත් වැරදි, ඉටගත්තත් වැරදි, ඉඳගත්තත් වැරදි. අම්මයි තාත්තයි දන්නා රෑ මතුරුලා මේක. ඒක ගොඩාක් ඒ බිරින්දෑවරු ළඟ තියෙන දුර්වලකම. හැබැයි ඒවා මොනවා කිව්වා සන්තෝෂෙන් ආගෙන තාත්තා එහෙම කළා. මර වැඩේනේ මේ මනුස්සයා මේ වගේ දේවල් කර. තාම මොනවද කළේ? ඕලන් තාත්තා මාව රවණවනේ. රවල බලනවා. ඉතින් රවල බලන්නේ කොහොමද බැලුවේ ඇයි? එනම් මට නිදිමතයි. එනම් නිදාගන්න. මේ විදිහට ඔක්කොම ආ ගන්නවා. නිවැරදි තීරණේ විතරයි ගන්නෙ. පස්සේ කල්පනා කර නිකන් ඉන්න බිරින්ද තාත්තා රවල බැලුවේ මොනාර අඩුවක් ඇති. කිව්වත් ඉතරේ දෙය නිසා රවල බැලුවා. ඒ රවල බලන එකෙන් එයා වරදක් පෙන්නලා තියෙනවා. මොකද්ද රවන්න තරම් මෙයා ළඟ තියෙන දෝෂය? අම්මා නිතරම බහිනවා. දෙලිත් එක නිතරම පැටලෙනවා. අම්මා නිතර ගැටෙන්න තරම් මෙයාගේ දුර්වලකම් මොකද්ද? ඒක බලනවා මිසක් මම නැති වෙලා බිරින්දට මොකටද බැන්නේ කියලා අම්මත් එක්ක ගහගන්න යන්නේ. ඒක ප්‍රඥා පාරමිතා පිළිලද නැද්ද කියන්නේ කොහොන්නේ? දෙමව්පිය අතරලා වෙනම ගයක් අරන් යනවා. බිරින්ද කියන ඕනම දෙයක් කරනවා. එයා කවුද? ප්‍රඥා පාරමිතා 150ට වඩා අඩු. අඩු අවබෝධය. අනිත්‍යයේ අවබෝධයකින් ජීවත් වෙන කෙනෙක්. අනිත්‍යය කියන දේ වලින් ජීවත් වෙන කෙනෙක්. දිරච්ච ලණුවෙන් කඳු නගින කෙනෙක්. ඒ කණු ලණුව කඩම් වැටෙනවා. වැඩි දුරක් නගින්න බෑ. මොනම දෙයක් කිව්වත් සන්තෝෂෙන් ආගන්න. එයාගේ මානසිකත්වයේ අයිතියක් තියෙනවා යට. එයාගේ අදහස කියන්නේ අම්මා මෙමයි, තාත්තා මෙමයි, අයියා මෙමයි, ඉස්සරහ කොස් ගහේ ගෙඩි මෙමයි කියලා ඔක්කොම කියන. ඔක්කොම ආගන්නවා. කොස් වැලක් වැලද අපහසුයි නේද කන්න? හරි, එහෙනම් පොළොස් කාලේ කඩලා පොළොස්තු යන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. වැල ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා එයාට ඒකට ගැළපෙන උත්තරයක් දෙනවා. අම්මා නිතරම බයිනවනේ. හරි, එක පැය 24ක් අම්මගෙන් බැනුම් ආන්න නැතුව ආ ඉන්න. එක පැය 24ක් එහෙම ඉන්න පුළුවන් නම් මම වෙන ගෙයක් අරන් ආව තියන්න. දැන් එයාට මෙතන යන්න ඕනේ, වෙන ගෙයක් ගන්න ඕනේ. ඉන්න එයා උපන්තරන් දක්ෂ වෙනවා. එක පැය 24ක් අම්මගෙන් කව වචනයක් ආන්න නැතුව ඉන්න බෑ. මොනවාරි එකක් වැරදෙන එයාට තේරෙනවා. එතකොට ආ දුර්වලයිනේ. එතකොට ආ දුර්වල එක දවසක් වට බැනුම් ආන්න තින්න බෑනේ. එතකොට වෙන තැනකට ගියත් ඒ දුර්වලකම් ඇදෙන්නේ නැහනේ. ඒ දුර්වලකම් හදාගන්න. එතකොට උදේ යමු අපි. එයා උත්සාහ කරලා කරලා මාස ගානක් උත්සාහ කළා. සේරම අඩුපාඩු අදලා අර 100න් ඉන්නවා. අර දැලිපියෙන් කිරිකනවා වාගේ 100න් ඉඳ එක දවසක් ඉන්නවා. ඉඳලා කියනවා හෝන් ඊ එක බඳුමක්වත් ඇවෙන හොඳට හිටියා. දැන් ගේ ගමන මෙච්චර හොඳට ඉන්න පුළුවන් මොකටද ගියා? මේ විදිහට ජීවිත කාලෙම ඉන්න මේක ඉන්න බැරි නිසානේ ගේ ගත්තේ. දැන් මේ මෙන්න පුළුවන් ගියක් මොකටද? මේම ඉන්න පුළුවන් නම් මෙතන ඉන්න පුළුවන්. මේම ඉන්න බැරි නම් ගියක් ඕනේ. දැන් ඉන්න පුළුවන් නේ නම් මේ විදිහට ජීවිත කාලෙ ඉන්න කියවම එයාට තේරෙනවා මාත්‍යා මට වඩා දක්ෂයි කියලා. ඊට පස්සේ එයා උත්සාහ කරනවා මාත්‍යාට වඩා දක්ෂ වෙන්නේ කොහොමද කියලා. බලන්න මේ ප්‍රඥා පාරමිතා පිරලා තියෙන එක චෙක් කරන්නටි. ඒ විදිහටයි චෙක් කරන්නේ. ඒ විදිහටයි චෙක් කරන්නේ ඒක. කියන හැමදේම හා ගන්නවා. හැබැයි ප්‍රතිචාර දක්වන්නේ නිවැරදි දෙයට පමණයි. ප්‍රඥාවෙන් ඒකට ප්‍රතිචාර දක්වන්නේ. මෙයා මොනවා කිව්වත් ඒක අම්මට දැනෙන්න තියන්නේ නැහැ. උදේ යනකොට අම්මට වැඳලා තාත්තට වැඳලා ඉඹලා යන්නේ. කල්පනා කරයි මෙච්චර ලේලිට මං බැන්න ගැව්ව ඊර මොකවත් කියලා නැද්ද මේ මිනිස්සයා? එතකොට මේ මිනිස්සයා කියලා නැද්ද මේ නැත්නම් පුතාට ඇහිලා නැද්ද? නැත්නම් පුතා ගණන් ගන්න. දැන් මේ මිනිස්සු කල්පනා කරන උදේ ඉඳලා රැවෙනකන් කෑම කන්නේ නැතුව මොකද්ද මේ ප්‍රශ්නේ? මේක අලුත් එකක්. ඒකට හිතා ගන්න බෑ ප්‍රශ්නේ. පස්සේවල කල්පනා කරන සමහරට ලේලි දරාගෙන ඉන්න පුතාට කියන්නේ එන හරි ගුණයාපත් කෙනෙක්. එහෙනම් මෙයාට තව පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. රැග් එක අඩු කරන්න ඕනේ. අර කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් වාගේ. ෆස්ට් ඉයර් වල රැග් එක වැඩි සෙකන්ඩ් ඉයර් වාගේ පොඩ්ඩක් අඩු කරනවා. ගානවා. ඒකත් පුතාට කියනවා. පුතා එදා තමට තාත්තට වැඳලා හිවල යනවා. පන ගැව්ව හිකත් කියලා නෑ. එහෙනම් තර්ඩ් ඉයර් තවත් අඩු කරනවා. බලන්න පුතාගේ ඇතිරීම තුලින් භාර්යාවට එහෙම නැත්නම් ඒ නෝනා මාත්‍යාට ඒ අම්මා තාත්තගෙන් කරුණාව ලැබෙන ඇති. පොඩ පොඩ ජීර කඩු වෙනවා පුතා. හතරේ ඉඳලා තුනට වැටලා දෙකට ලෙකට නියුට්‍රල් වෙනවා. ප්‍රශ්නේ විසඳිලා. මේ විදිහට පුතා ඒවා වලින් තමයි දැනගන්නේ මේ බෝධිසත්වයාගේ ප්‍රඥා පාරමිතාව වැඩි කියලා. ප්‍රඥා පාරමිතාව තිබුණොත් ඉතුරුල ඒක ඒ විදිහට දකින්න පුළුවන් ප්‍රශ්නයට. නැත්තම් අනිවාර්යෙන්ම පැටලෙනවා. බැරි වෙලාවත් භාර්යාව කියන බෑ අම්මත් එක්ක මේ වැඩ කරන්න බෑ මම වෙනම උයන්න ඕනේ. එයාත් එක්ක පොලේ ගිහලා වළං අරන් එනවද? නෑ. එයාත් එක්ක පොලේ යනවා වළං ගන්න. එයා කියන වෙනම උයන්න ඕන. හරි පුතා යන් ගිහලා මොකද බත් මුට්ටියක් ගන්න ගන්. ඉතල ඔක්කොම ගන්නවා. බත් මුට්ටිය ඇතුළේ ඔක්කොම ගන්න ටික ලොකු වේවා. ඇයි මෙච්චර ඒවා? අපි නිකන් ඉන්නේ නැහැ. අපේ ළමයි 14ක් 15ක් හම්බෙනවා නේද ඉදිරියට. ඉතල ඒ ළමයින්ටත් එක්ක උයන්න එපා. එහෙනම් ලොකු මුට්ටියක් ගමක ලොකු මුට්ටි සෙට් එකක් ගන්නවා. අරගෙන ගෙදර ඇවිල්ලා අම්මට වැඳලා කියන අම්මේ මේ මුට්ටි පොඩි මේකේ උයනකොට ප්‍රශ්න ඇති වෙනවා. මේවා දෝෂ සහිතයි. එදේ නම් මේ ඔක්කොම විසි කරලා අලුත් මුට්ටියක් උයන්නම් මේ කට්ටියටම කියලා ආයි එක මුට්ටිය බත් වෙන ක්‍රමයක් තමයි හදන්නේ. එයාට උන අලුත් වලන් සෙට් එකක් ගන්න නේ. ඉතින් එයාගේ කැමතර සෙට් එකක් ගත්තනේ. හැබැයි gedara එක ලිපයි තියෙන්නේ එක බත් මුට්ටියයි තියෙන්නේ දෙකක් හදන්නේ. බලන්න ඒක පඤ්ඤාන් ගාපු ඇති. වලන් සෙට් එක ගේනකොට අම්මත් දන්නවා දැන් වෙනම ලිපක් පත්තු කරන්න හදන. ඒ කියන්නේ ගේ ඇතුලේ ගයක් හදනවා. එහෙනම් මේක හරියන්නේ නැහැ. දැන් අම්මලාට මල පැනලා වැඳලා මේම කිව්වා මම්මා එතන මගේ පුතා මට වඩා දක්ෂයිනේ. අමේ මුට්ටි ඔක්කොම පරණයි වලන් පරණයි. මොනමත් එකේ නම් මේ ඔක්කොම පරණයි මේවා කොහොමද මෙච්චර කාලේ පාවිච්චි කළේ කියලා. අපි ඔක්කොම අයින් කළා. මේ අලුත් සෙට් එකෙන් ආයි මුලින්දලා උයමු කියලා. දැන් ආයි එක බත් එක මුට්ටියෙන් තමයි මම බත් කන්නේ. පරිපාලනයේ නිතරම දහමට ගැළපෙන විදියට තියෙන්න ඕනේ. ආත්මార్థකාමී පරිපාලනයක් තිබුණ දෙක පිරියෙනවා. මේවා ප්‍රඥාවේ ලකුණු. මේකෙන් තමයි දැනගන්නේ මෙයා මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ගොඩාක් පාරමී පිරිච්ච කෙනෙක්. බෝධිසත්වෙක්. හැම පාරමිතාවක්ම ඔය විදිහට පරීක්ෂා කරන්න. පැය 12ක් හොඳට මැති. එක දවල් කාලයක් හොඳට මැති. තමන්ගේ පිරිච්ච පාරමිතා මොකද්ද? නොපිරිච්ච ඒවා මොවද්ද? දුර්වල ඒවා මොකද්ද? අඩුපාඩු තියෙන ඒවා මොකද්ද? මේ ටික පරීක්ෂා කළා. ඒකටනු තීරණය ගත්තා. ඊටු ටික එතන ඉඳලා පුරන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. නැත්තම් පුරන්න පුළුවන් තැනකට ගිහිල්ලා පුරන්න ඕනේ. කොහොමත් අත්හැරෙනව නේද? දැන් නොනමාත්‍යට ආදරේ. මම ඒක දන්නවා. මැරෙනකොට එක්කන් යන්න පුළුවන්ද? පුතාගේ මලමිනියට උඩින් එයාව තියලා බැඳලා පුච්චනවට එයා කැමතිද? කොයි ඇග්‍රීමන්ට් එකක් ගාලා අස්සම ගන්නකෝ බලමු. මගේ මාත්‍යා බැරි වෙලා මට කලින් මැරුණොත් මිනි පෙට්ටිය උඩින් පණ පිටින් තියලා ලණු වලින් වෙලලා එහෙම මාදානය කරන්න ඒතුව මාත්‍යාත් එක්ක ඊ ගමන මට යන්න ඕනේ. එහෙම අස්සම් කරන භාර්යාවක් ඉන්නවද? නෑ නේද? පුතා එට නැති වුණොත් දැන් එයා තනියෙන් ජීවත් වෙන්න ඕනේද නැද්ද? බාබොන් නෑනේ. ඒ ජීවත් වෙන පරිසරයට හදා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් ඒක ඒට හදා ගන්න කියලා. ඒ අවුරුදු 25 ට පස්සේ හදන්නේ. ඒට හදන්න කියන්නේ ඒක උදේ ඉඳලා හදන්න කියන්නේ. නැති වුණත් අනිවාර්යෙන් හදන්න එපාය. එහෙම ඉතලා හදන්න කියන්නේ. හැමදේම දන් දුන්නා නම් මාත්‍යාවත් මන් දුන්නා සාසනයට කියලා ඉතින් ඒක පාරමිතාවක් නේ. හැමදේම අත්හරින්න පුළුවන් කෙනාට ඒකත් අත්හරින්න පුළුවන් වෙන්න එපාය. උයන බට්ටි කැමෝටම බෙදලා දෙන්න පුළුවන් නම් අම්මා තාත්තා අත්හැරලා එන්න පුළුවන් නයි මාත්‍යා අත්හැරලා එන්න බැරි. පුළුවන්. ඒකත් පාරමිතාවේ කොටසක්. ඒක තේරුම් කරලා දෙන්න. සසරේ බියකරුකම තේරුම් කරලා දෙන්න. මේ ලෝකයේ මිනිස්සු ඉපදෙන්නේ කසාද බඳින්න, කාමයේ ඇසිරෙන්න, දරුවෝ හදන්න, ගෙවල් හදන්න, පෝසත් වෙන්න, ප්‍රාඩෝ පෙජරෝ හයිබ්‍රිඩ් වාහන ගන්න නෙමෙයි. ඒ ඔක්කොම යකඩ. ගෙවල් දොරවල් වැඩක් නෑ, ඒවා ගල්වල සිමෙන්ති. බැඳීම් ගොඩනැගුවට වැඩක් නෑ, මේ කවුරුත් අපේ නෙමෙයි. අද බැඳගත්ත බිරිය සංසාරේ කී දෙනෙක් බැඳලා තියෙනවද? නොබැඳපු කෙනෙක් නෑ නේද? එතකොට එයා මේ ලෝකේ ගණිකාවක් වගේ කෙනෙක් නේ. හැමදාම ඉපදෙනවා, කවුරු හරි කෙනෙක් බැඳිනවා, එයාට දරුවා හදනවා. ආයි ඉපදෙනවා, කාවරි ආයි බැඳිනවා, ආයි දරුවා හදනවා. මොකද ඒ ගත කරන ජීවිතය? අනි පිළිකුල් සාරි ගඳයිනේ ඒ චරිතේ. දරුවෝ දරුවෝ කියලා වඩාගෙන ඉඹිනවා, ඇඟේ එල්ලගෙන ඉන්නවා. සංසාරේ හැම කෙනාටම මේ අදරුවෙක් කියලා ඉපදෙලා හොකමනේ කරලා තින්නේ. හැම අම්මම කිරි දීලා හුරතල් කරලා, එයාට හුරතල ඉවරකුත් නැහැ, කිරි දීලා ඉවරකුත් නැහැ. මාමුදට වඩා කිරි දීලා තින හැම්මලා මේ ලෝකේ. මොකද එයා මේ ඉපදිපද මේ ගෙනියන නාඩගම. මේවා හිතනවාම අපිට කල කියන මේ දරුව වැඩකුත් නැහැ, බිරිය වැඩකුත් නැහැ, රස්සාව වැඩකුත් නැහැ. මාන්තිල රස්සාව කරලා පඩියක් අරගෙන කරන්නේ කෑම කන එක නම්, පාත්‍රය අරගෙන ගිහලා දොරකඩ හිට ගත්තාම තේ කෑම නම් හම්බෙන්නේ. ඉතින් ඒකටම දවස් 29ක් වැඩ කරන්න ඕනේ දරා දවල් දෙකේ. ඒ කෑම ටික හම්බෙනවානේ. ජීවිතය සරලව හිතන්න ඕනේ. අපි ගොඩාක් සංකීර්ණ විතන, අපි හිතන ලොකු බෑන් බැලන්ස් එකක් හදන්න ඕන. කොළිය මෙච්චරක් එන්න ඕනේ, ගේ හොඳට හදලා තියෙන්න ඕනේ, වාහනයක් තියෙන්න ඕනේ. එයාට තනියෙන් ජීවත් වෙන්න ඔක්කොම ටික සෙටල් කරලා මම මාන වුණත් ප්‍රශ්නයක් නෑ, හොඳට ඉඳි. එතනදී එයා කරන්නේ මානකමක් නෙමෙයි. මානකම තුලත් බිරිය නඩත්තු කරන එකක් මේ කරන්නේ. මානකම තුල එයාගේ මානකම විතරයි නඩත්තු වෙන්න ඕනේ, වෙන කිසිම දෙයක් නඩත්තු වෙන්න බෑ. යුතුකම් වගකීම් ඉෂ්ට කරලා නම් එයා එන්න බලාපොරොත්තු වෙන්නේ. ගෙවල් දොරවල් හදලා බෑන් බැලන්ස් හදන්න එපා. එයාව රාහත් කරලා එන්නේ. ඒක තමයි ලොකුම යුතුකම. ඇයි ඒ යුතුකම කරන්නේ නැත්තේ? එයාට කන්න බොන්න යුතුකම් ටික කරනවා, එයාගේ දුක නිවා ගන්න යුතුකම් ටික කරන්නේ නැහැ නේ. ඇයි ඒ ප්‍රධාන යුතුකම් අපි අතාරින්නේ? ඒක අපේ ලොකු දුර්වලකමක්. එහෙම යුතුකම් කරලා එන්න කැමති නම් ජීවත් වෙන්න ක්‍රමය හදන්න එපා. එයාගේ දුක නිවා ගන්න ක්‍රමය හදන්න. කවදාරි දවසක අත්හැරෙනවා නම්, කවදාරි දවසක එක්කෙනෙක් ඉතුරු වෙනවා නම්, එයාට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් නම්, ඒක එට වුණත් එච්චරම තමයි. අවුරුදු 40කට පස්සේ වුණත් එච්චරම තමයි. එදාට ගොඩාක් අසරණයි, දැන් තරුණයි, දැන් ශක්තිමත්. දෙන්නම දෙපැත්තට සතුන් ගත වෙන්න. දරුවෝ හදලා ඒගොල්ලෝ ලොකු වෙලා අපිට කනපැලෙන්ද ගාලා මාළු මඩමට දාලා එතන වාඩි වෙලා හඬාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනට වඩා හොඳ නැද්ද? ඒ දරුවෝ දෙන්න ඉපදෙන්න කලින් ගිහලා බුද්ධං සරණං ගච්ඡාමි කියන එක. යමක් උනාට පස්සේ විසඳුම් දෙනවට වඩා යමක් වෙන්න කලින් ඒකට උත්තරේ දෙන එක, විසඳුම දෙන එක ගොඩාක් ශ්‍රේෂ්ඨයි. පරීක්ෂණ කරලා බලන්න, විමසලා බලන්න, ගවේෂණය කරලා බලන්න. පාරමී කොච්චර පිළිලා තියෙනවද? ඒකට සාපේක්ෂව නිවැරදි තීරණයක් ගන්න. පුතාගේ අවබෝධයට ඒක තේරෙනවා. පුතා අසරණ කරන්නවත්, නෝන මාත්‍ය අසරණ කරන්නවත් නෙමෙයි මම කියන්නේ. මේක සත්‍යය. පුතාට හද මේක නොතේරුණාට කවදරි දවසක මේක තේරෙන්නේ. මේක තමයි ආම්දරු අවුරුදු 20කට කලින් මට කිව්වේ. අද නෝන එක පාට පිළිකාවක් ඇදලා නැති වුණා. මං අද අසරණ වුණා. එදා ආම්දරු මේක කිව්වේ, එදා මට තේරුන්නේ නැහැ. අද මට තනියෙන් ඉන්න පුළුවන් නම්. ඇයි එදා මට තනියෙන් ඉන්න බැරි වුනේ? එදා ආම්දරු කිව්වා මේ ගෙවල් දොරවල් ඔක්කොම දාලා යන්න වෙයි කියලා. හරිනේ, නෝන මත් යනකොට මොකවත් අරන් ගියේ නැහනේ. ඔක්කොම දාලා නේ ගියේ. ඒතකොට මමත් දාලා නේ. ඒතකොට දාලා යන්නද මම මෙච්චර මාන්තිලා මේ ගොඩ නැගුවේ? එදාට දුක් වෙලා වැඩක් නෑ. ගොඩාක් ප්‍රමාදයි අපි. ගොඩාක් ප්‍රමාදයි මේ මාපොළව. අර තානායමක් වාගේ මම නිතර මේම දකින්නේ. මේ මාපොළව මේ අමතන පරිසරය දකින්නකොට මේක නිකන් අර තානායමක් වාගේ, අම්බලමක් වාගේ. අපි තාවකාලිකව නවාතැන් ගත්තා. අම්බලමේ අපිට ඔප්පුව ගන්න පුළුවන් ද? දිසාපතිට කියන ඊයේ රෑ මං අම්බලමේ නිදාගත්තා. මට මේකට තාවකාලික ඔප්පුවක් ඕනේ, ස්වර්ණ භූමිය ඔප්පුවක් ඕනේ කියලා දෙයිද? අල්ලලා කූඩු කරයි. අම්බලම් වලට ඔප්පු දෙන්නේ නෑ. එනම් මේ මහපොළව අම්බලමක්. අපි ඇවිල්ලා ඉපදිලා ටික කාලයක් ඉඳලා මැරිලා යනවා. දාලා යනවා මේක. අපි ස්ථිර පදිංචිකරුවෝ නෙමෙයි. ඒ නිසා තමයි කිරියත්තලාගේ ඉඳලා කවුරුත් මේක ස්ථිරව නැහැ. ඔක්කොම මැරෙනවා. දාලා යනවා. අයිතිකාරයෝ නැහැ, ස්ථිර පදිංචිකරුවෝ නැහැ මේකේ. තාවකාලිකයි. අවුරුදු 25 30 40 80ක් 100ක් ඉවරයි. තාවකාලික පදිංචිකරුවා ඉන්න ඕනේ තාවකාලික පදිංචිකරුවා තේයි. හැබැයි අපි මොකද කරන්නේ? අපි ස්ථිර පදිංචිකරුවෝ වශයෙන් මේක ගොඩ නගනවා. ඔක තමයි දෝෂේ. අපිට හම්බෙන සියලුම ඥාතීන් මිත්‍රයන් දරුවෝ අම්මා තාත්තා ඔක්කොම తాවකාලික මුණ ගැසීම්. ස්ථිර නැහැ, කටිය අහිමි වෙනවා. කිරියත් අයින් වුණා, කිරියම්ම අයින් වුණා, ඊළඟට අම්මා තාත්තා අයින් වෙනවා, දරුවෝ කසාද බඳ යනකොට ඒගොල්ලෝ අයින් වෙනවා, යාළුවෝ අයින් වෙනවා, භාර්යාව මැරෙනවා, සාම්පෘත්‍යය මැරෙනවා, ඔක්කොම අයින් වෙනවා. අපට මේ ලෝකෙ මොකවත් හිමි නෑ, අපට අපිවත් හිමි නෑ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? බුදුන් සරණ ගිහිල්ලා ඉපදීම නවත්තන්න ඕනේ. මේ ඉපදීම තමයි මේ ඔක්කොම හේතුව, හැම දුකටම හේතුව. උදේ ඉඳලා රෑ වෙනකම් පෝසත් වෙන්න උත්සාහ කරන කට්ටිය කෝටි ගණන් පුතාට හම්බෙලා තිනේ. පොඩ්ඩ ටවුමට කියලා බලන්න, මේ බස්සල ඔක්කොම එල්ලිලා යන්නේ එළියේ මේ ඉනිමගීට. උදේ ඉඳලා රෑ වෙනකම් පෝසත් වෙන්න වේසන අය, උදේ ඉඳලා රෑ වෙනකම් දුප්පත් වෙන්න වේසන එක්කෙනෙක් හොයන්නක පුතා. මේ මාපොළවේ දැන් මේ ලංකාවේ ඉන්නවා කෝටි 3ක් විතර. එක්කෙනෙක් හොයන්න උදේ ඉඳලා රෑ වෙනකම් දුප්පත් වෙන්න වේසනවා. කොහො හොයන්නක එක්කෙනෙක්? එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා දසපාරමී පුරණ මේ භවයේ පිරිනිවන් පාණ්ඩ යන කෙනෙක්. එයා තමයි දුප්පත් වෙනවා. උදේ ඉඳලා කල්පනා කරනවා මේකත් අරින්න ඕනේ, අරකත් අරින්න ඕනේ, අරක අරයට දෙනවා, මේක මෙයාට පූජා කරනවා, මේක වැඩක් නැහැ, මේක විසි කරනවා. එයා උදේ ඉඳලා දුප්පත් වෙනවලු කල්පනා කරන්නේ. ඊයට වඩා හද දුප්පත් වෙලා. ඇයි? අත්තරලා. අනිද්ද බලනකොට ඊයට වඩා හද දුප්පත් වෙලා. එයා දවස ගානේ දුප්පත් වෙනවා. අපි මොකද කරන්නේ? රුපේ ලක් හරි එකතු කරගෙන දවස ගානේ පෝසත් වෙනවා. එහෙනම් අපි යන්නේ අනුසෝත ගාමි. නිවන් මාර්ගය කියන්නේ පටිසෝත ගාමි. ආපස්සට යන්න ඕනේ. පැහැදිලිද? කැම කන්නේ.